අපි මේ කන්න අයත් මේ විදිහට මේ කුඹුරු බැගනවා යලට මහට ජලවණ යනවා වතුර ගම් වතුර හානි වෙනවා මේ වාගේ කම දැන් දවස් හතින් පහක් වෙන ගොයන් මේ කන්න අයක්ම මේ තත්ත්වයට තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ අපිට මේවා කියන්න කිසිදා දෙයක් නෑ අපිට කිසිම දෙයක් තාම ලැබිලා නෑ රජෙන් කියලාවත් අපිට කන්න අයක් ඉදර මාස් කන්න තුනක්ම වාහනේල්ලා පසුත් එක ගියා දැන් ගිය මාස් කන්නේ වාහනේල්ලා බණ්ඩ දැම්ම අඩි 10ක් උසට බඳුත් කඩාන ගියා දැන් පසු නැහැ කුඹුරේ මේ මහටත් දාව අඟලක කැඩෙන්නේ නැහැ දැන් පොහොර ගැව්වා දැන් වතුර මේ එන්නේ හතර වෙනි වතුර මුරේ අපිට ජලත් නැහැ දැන් මහත් නැහැ කන්න ගානක් නැහැ අපි හිඟමනටපත් වෙලා තින්නේ ඇත්තම කතාව දැන් කුලින් ගානේ ආරන් තියෙන්නේ දැන් කුණ අය ගෙවා ගන්න විදිහක් නැහැ අපිට වතුර කුඹුර වලට නැහැ මාස් කන්නේ අපිට එන්නේ කවුළු අය වතුර ගහලා කුඹුර සම්පූර්ණ ගලවලා යනවා යලට වාරි මාර්ග මින්නේරි වේවේ අපි අවසාන කෙරවල ඉන්නේ වතුර පහසුකම් ගොයිසෙන් ඉඳහනින් අපිට පහසුකමක් නැහැ.